භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අදත් අපි දිවසින් දුටු බියකරු සසර දහං වැඩසටහන සමග එකතු වෙලා මේ සසරේ ස්වභාවය ගැන ඉගෙන ගන්න තමයි මේ කල්පනා කරන්නේ. පෞගී දවස්වල අපි ගොඩාක්ේ ප්‍රේත ලෝකේ විස්තර ගැන කතා කළා, ප්‍රේතවත්ව ඇසුරින්. ඒතර ඔබ ඉගෙන ගන්නේ ප්‍රේතවත්ව දහම්පරයය කුද්දක නිකායට අයිති මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කළා දේශනා කරපු දහම්පරයය. අපි මීට කලින් වැඩසටහන කළා අඹසක්කර ප්‍රේතවත්ව. ඉතින් අඹසක්කර ප්‍රේතවත්ව කියන්නේ පැය ගාණක් වරු ගාණක් විස්තර කරන්න පුළුවන් දේශනාවක්. ඉතින් ඒක සවිස්තරව අපි දැන් පොඩි වෙලාවක් ඇතුළතනේ මේ දේශනාව කළේ. සවිස්තරව ගොඩාක් විස්තර දැනගන්න පුළුවන් අපගේ පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ අඹසක්කර ප්‍රේතවත්ව දේශනාවකට කළා. ඉතින් අන්තර්ජාලයේ දේශනාව තියෙනවා, හොයාගෙන ඒ දේශනාව අහන්න. ගොඩාක් විස්තර වශයෙන් අපිට ඉගෙන ගන්න පුළුවන් වෙනවා. ඉතින් අද දවසේ අපි ඉගෙන ගන්නවා තවත් මේ විස්තරයක්. මේක ප්‍රේතවත්ව කියලා, ශේරිස්සක ප්‍රේතවත්ව කියලා. දැන් ප්‍රේතවත්ව කොටසට එකතු වෙලා තිබුණාට මේක අර මියගිය කෙනෙක්ගේ උපත්යක් එක්ක සිද්ධ නිසා සහ මේ කාන්තාරයක තියෙන විමානයක් නිසා මේ ශේරිස්සක විමානය ප්‍රේතවත්වට එන්නේ නැති. නමුත් මේක දිව්‍යයේ විස්තරයක් තියෙනවා. පිළිවෙලට හැම දහම් පරයයක්ම ඉගෙන ගන්න නිසා අපි කොහොමදත් මේකත් ඉගෙන ගනිමු. හරි උපකාරයි. එතකොට මේ දේශනාවේ සිද්ධ වෙන්නේ මෙහිමයි. පින්වතුනි, පායාසි රජුරෝ කියලා හිටිය රජ කෙනෙක්, පින් කරපු කෙනෙක් නෙවෙයි. පායාසි රජුරෝ උච්ඡේදවාදී, මරණින් මත්තේ උපතක් නැහැ කියන අදහසේ තමයි රජුරෝ හිටියේ ඉන්නේ. කිසි දෙයක් පිළිගන්නේ නැහැ මරණින් මත්තේ. එතකොට හිතන්න පින්වතුනි, මරණින් මත්තේ උපතක් නැහැ කියලා හිතන කෙනාට කරන්න බැරි පාපයක් නැහැ. මරණින් මත්තේ උපතක් නැහැ කියලා හිතන කෙනා කොහොමදත් කුසල් කරන්නේ නැහැනි. පින්වතුනි, අපි කුසල් කරන්න ගියාම කොච්චර අපේ හිතේ ආසාවල් අපිට පාලනය කරන්න වෙනවද? අපි කැමති දේවල් වලට කොච්චර අපි වාරණ දාන්න වෙනවද? පව් වලින් ඈත් වෙන්න ඕන කියන සිතුවිල්ල ආවට පස්සේ අපේ හිත කොච්චර අපි පාලනය කරන්න ඕනිද? ඒ වගේම කොච්චර අපි කැමති දේවල්, ප්‍රියමනාප දේවල් වලට අපිට වාරණ දාන්න සිද්ධ වෙනවද? ඒ ඔක්කොම අපි කරන්නේ පින්පව් විශ්වාස කරලා. ඒ ඔක්කොම අපි කරන්නේ මරණින් මත්තේ උපතක් තියෙනවා කියලා සිහි කරලා. නමුත් මරණින් මත්තේ උපතක් නැහැ කියලා හිතපු ගමන් පින්වත්නි, මේ මිනිසයාට කරන්න බැරි පාපයක් නැහැ. ඒකයි බටහිර රටවල් වලට වෙලා තියෙන්නේ දැන්. බටහිර රටවල් වල විවාහයක් ගැනීම ඇති, විවාහයේ ස්වාමි පුරුෂ බිරිඳ සම්බන්ධතා, ඒ පවුල් කුඩුම්බියේ තියෙන ඕන ගුණධර්ම ගැන මේ නෑනේ කතාවක්. අකලොස්සක් ඉතින් බේරිලා ඉන්නවා. දැන් ගොඩාක් රටවල 70%ක් වගේ මේ නිදහසේ ඕනම මිනිසෙක් එක්ක ඉන්නවා, ඕනම ස්ත්‍රියක් එක්ක ඉන්නවා. ඒ රටවල වලට වගේ වාරණක් නෑ. ඉතින් පොන කෙනෙක් මැරිලා ඉපදිලා විස්තරයක් කිව්වොත් ඒක මුළු රටේ ලෝකෙම පැතිරෙනවා. ඇයි? ඒ කෙනෙක් මරුණාට පස්සේ ඉපදුනා කියන එක ලෝකෙම පැතිරෙනවා. යාළ විශ්වාස කරන්නේ නැහැ. ඒක ආශ්චර්ය අද්භූත කාරණාවක්. නමුත් අපේ ලෝකෙ කෙනෙක් මරුණා ඉපදෙනවා කියනවා අපිට නම් ගානක් නැහැ. අපිට මොන ගෙහෙලා තියෙනවනේ කොච්චරවත් පෙර ජීවිත කියන පෙර ජීවිත පේන පෙර ජීවිත දන්න අය අපිට මුණ ගැහිලා තියෙනවානේ. අපිට ඒ අය අපිත් එකක් කතා කරනවා, අපිත් එයාලත් එක්ක කතා කරලා තියෙනවා. විශේෂයක් නැහැ, ඒක 아무ත්තක් නැහැ. උපන් සත්වයා මැරෙනවා, මැරිලා ආයෙ උපදිනවා. එතකොට බටහිර රටවල් වල උච්චර අකුසල්, ඒ වගේම කාමාසක්ත වෙලා තියෙන්නේ. පරලෝව උපතක් ගැන හිතන්නේ මේ කරන දේවල් වලට එන විපාක කොහොමද කියලා. ඉතින් පින්වත්නි, මේ ඉතින් කොහොම හරි මේ රජුරුවත් එහෙම හිටියම් පායාසි රජුරෝ. ඒතර පායාසි රාජන්‍යා මෙහෙම ඉඳිද්දී ඒ රාජ්‍යයට ආවා වැඩම කළ කුමාර කශ්‍යප මහරහත්. කුමාර කශ්‍යප මහරහතන් වහන්සේ තමයි මේ බුද්ධ ශාසනයේ විචිත්‍ර ධර්ම බහනේ සොඳුරු ලෙස දහම් දේශනා කරන්න පුළුවන් උත්තමයා. උන්වහන්සේට පුදුම වැටහින් තියෙනවා. කුමාරකශ්‍යප මහරහතන් වහන්සේ ඒ ගමට වැඩලා ඉතින් මෙයා කල්පනා කළා දැන් ඕන්න ඇවිල්ලා මෙලොවක් ඇත පරලොවක් ඇත කියලා බණ කියාගෙන යයි. ඊට කලින් මම මෙයාව යවන්න ඕන එක වචනයි කියලා මම මේ පායාසි රාජාඤ්ඤ කුමාරකශ්‍යප මේ මහරහතන් වහන්සේ ළඟට ගිහිල්ලා කිව්වා මේ ඔහෙල ඇවිල්ලා එක එක බණ මෙහි කියන්න හදන්න එපා. මේ එලොවක් නැහැ, මෙලොවක් නැහැ, පරලොවක් නැහැ කියලා එයාගේ දෘෂ්ටිය කිව්වා මරණින් මතු උපතක් නැහැ කියලා. ඒ කියන්නේ නොපෙනෙන ලෝකයක් නැහැ. එයා ඒක විශ්වාස කරන්නේ නැහැ. ඊට පස්සේ පරලෝ නැහැ කියන්නේ නොපෙනෙන ලෝකෙටනේ. ඊට පස්සේ ඇහුවා මේ ඉරහඳ දෙවිවරුන්ට මේ ලෝකෙ මිනිස්සු වඳිනවා නේද? වඳිනවා කිව්වා. ඉරහඳ දෙවිවරු මේ ලෝකෙද ඉන්නේ පරලෝකෙද කියලා. ඊට රජු රකෝවා මේ ඉරහඳ දෙවිවරු පරලෝකෙ ඉන්නේ කියලා. ඉතින් එහෙනම් ඔහෙ දැන් කිව්වේ පරලෝකයක් නැහැ කියලා. ඒකෙන් මේ රජුරන්ගේ ඒ දෘෂ්ටිය සුණු විසුණු වුණා. ඒත් රජුරෝ ඒ රහතන් වහන්සේ මේ වචන ගන්න විදිහට ඒකට වශී වුණා. වශී වෙලා රජුරෝ තමන් වෙනස් වුණ බව කියන්නේ නැතෝ නෑ නෑ ඔය කිව්වට මං මේ ඔය අදහස අත්හරින්නේ නැහැ කියලා තව කියනවා. ඒකට රහතන් වහන්සේ තව කාරණා කියනවා. මේ විදිහට ලස්සන දහම් සංවාදයක් තියෙනවා. පායාසි රාජඤ්ඤ සූත්‍රය කියලා දීඝනිකායේ තියෙන. හරිම ලස්සනයි. ඉතින් මේ සූත්‍ර දේශනාව අහන්න කියවන්න. ඉතින් මේකෙන් මේ පායාසි රජුරෝ වෙනස් වුණා. තෙරුවන් සරණ ගියා. පන්සිල් රැක්කා. ගොඩාක් දන් දුන්නා. දන් දීලා දිවි ලෝකේ උපන්නා. උපන්නේ බෝමාටු දෙවියෙක් වෙලා මේ චාතුම් මහරජිකේ ඉපදුනේ සේරිස්සක කියලා විමානයක. චාතුම් මහරජිකේට අයිති. සේරිසක විමානය කියලා කියන්නේ මහරි ගස් තියෙන උද්‍යානයක්. ලස්සන විශාල උද්‍යානයක්. මේ උද්‍යානයේ අයිතිකාරයා ඇත්තටම අයිතිකාරයා මේ පායාසි රජුරෝ නෙවෙයි. ඒ විමානේ ගවම්පති මහරහතන් වහන්සේ. ගවම්පති මහරහතන් වහන්සේ කාශ්‍යප බුද්ධ ශාසනයේ එක්තරා රහතන් වහන්සේ නමකට මහරි ගහක කෝටු වලින් මහරි කොළ වලින් වහලා කුටියක් හදලා දීලා තියෙනවා. උන්වහන්සේට සෙවණ වෙන්න මහරි ගහක් ඒ කුටි ඉස්සර හදලා තියෙනවා. ඒ විපාකෙට කාශ්‍යප බුද්ධ ශාසනයේ ඒ සේරිස්සක විමානයේ මහා බල සම්පන්න දෙවියෙක් කියලා ඉපදුනා. ඒ සුභතියේම සැරිසල්ලා අපේ බුද්ධ ශාසනයේ බුදුරජාණන් වහන්සේ ඉස්සලාම ධර්මයේ දේශනා කරනකොට යසකුල පුත්‍රයාගේ යාළුවෙක් විතරයි ඉඳලා විමල සුභාහු පුන්නගේ ගවම්පති කියලා ඒ ගවම්පති මහරහතන් වහන්සේ. ඉතින් ඒ දෙවිවරු චුත වුණත් ඒ සමහරල්ල දෙවිවරුන්ගේ විමාන තියෙනවා. ඉතින් ඒකේ තව කෙනෙක් පහළ වෙනවා. ඉතින් අර ගවම්පති මහරහතන් වහන්සේ අරහත්ත්වයටපත් වෙලා භාවනා කරන්න යන්නේ කලින් හිටපර දිවි විමානයේට. කොහොම කාලයක් ගියාට පස්සේ තමයි ඉතින් බොහෝ කාලයකට පස්සේනේ අවුරුදු 30-40ක් ගියාට පස්සේනේ මේ පායාසි රාජාඤ්ඤ බුදුරජාණන් වහන්සේ පහළ වෙලා අවුරුදු 30ක් විතර ගියාට පස්සේ තමයි පායාසි රාජාඤ්ඤ මේ පැහැදුනේ. ඊට පස්සේ එයා මැරිලා ගිහිල්ලා ඒ විමානේ ඉපදුනා. ඉතින් ගවම්පති මහරහතන් වහන්සේ විමානයේට යනකොට වඩිනකොට මෙන්න මේ දෙවි කෙනෙක් ඉන්නවා. තනියෙන් ඉන්නේ කවුරුත් නැහැ. ඊට පස්සේ ඇහුවා පායාසි රාජාඤ්ඤ මේ ඇහුවා දිව්‍ය රාජ්‍ය ඔබ කවුද? ඊපස්සේ මම මනුස්ස ලෝකේ පායාසි රාජාඤ්ඤ. අපිට මතකයි. මේ ඔබ ඒ කාලේ පින්කම් කළේ නැහනේ. අනේ ඔව් මං මරණින් මතු උපතක් නැහැ කියන අදහස හිටි කුමාර කශ්‍යප මහරහතන් වහන්සේ මාව බේරගත්තා. මං ඉතින් ගොඩාක් පින් දහම් කළා මෙහෙට ආවා. ඊට පස්සේ කිව්වා මේ ඔබ තනියෙන් ඉන්නේ. අනේ ස්වාමිනී මට විච්ච වැරද්දා. මොකද්ද උනේ වැරද්ද? මම ගිහිල්ලා දන් දෙනකොට උත්තර කියලා මානවකේ දානෙ කටයුතු සඳහා පත් කළා. මං කියන ඔන්න ඔය තියෙන දේක් දීපල මිනිසුන්ට හොඳට දන් දීපල්ලා කියලා මම ඉන්නවා. මම දහම් හලක් පිටිපස්සේ ගියේ නෑ. ඉතින් අර උත්තර මානවකයා තමයි ඔක්කොම දාන කටයුතු කළේ. ඉතින් ස්වාමීනි මා උත්තර මානවකයා මේ විදිහට දානෙ දෙද්දී ඒ දවසක් උත්තර මාණවකය කියනවා මේ දන් දෙන පිනෙන් මේ රජුරෝ නම් කවදාවත් මට මුණ ගැහෙන්න එපා කියලා. මම ඔහුව කැඳෙව්වා. උඹ මෙහෙම කියනවා කියන්නේ ඇත්තද? ඔව් කියලා එහුව කිව්වා. ඇයි උඹ එහෙම කියන්නේ? මං එහෙම කියන්නේ රජතුමනි මේ බලන්න මේ රජගෙදර අයින් කරන ඇඳුම් දාණයට දෙනවා. හැමදාම මේ හොද්දකුයි බතුයි දාණයට දෙනවා. මේවා හැමදාම කන්න අපිවත් කැමති නෑ කිව්වා. ඉතින් අපිවත් අකමැති දේවල් දෙන්න සිද්ධ වෙනවා නිසා අනේ මට නිකම්ම කියවෙන්නේ මට වරදට සමාව දෙන්න කිව්වා. ඉතින් රජුරන්ට දුක හිදිලා රාජ්‍යරෝ කන්නේ බොන්නේ යන්සේද ඒ විදිහට හොඳට රසයට මිහිරට හොඳ ඇඳුම් කන බොන දේවලුයි ඇඳුම් පැළඳුම් දන් දෙන්න කිව්වා. ඉතින් උත්තර මානවකය සතුටින් දන් දුන්නා. ඊට පස්සේ ගවම්පති මහරහතන් වහන්සේ අහුව කෝ දැන් ඒ උත්තර මානවකයා? ඊට පස්සේ මේ පායාසි දෙවියෝ කියනවා අනේ යා ඉන්නේ දැන් තවුතිසාවේ. මම මේ චාතු මහරජකේ. කො ඇයි එයා උඩට ගියේ? ඔබනේ දානි දුන්නේ. අනේ මම දානි දෙන්න නියෝග කළා මිසක් මගේ අතින් දානි දුන්නේ සකසලා දුන්නේ ගෞරවයෙන් දුන්නේ. ඊළඟට හොඳට පිළිවෙලට කර්මඵල විශ්වාසය දෙඩිව එළඹගෙන දුන්නේ වන්න ඔහි දීපල්ලා කිව්වා. ඉතින් මං ඒ නිසා තනියෙන් ඉපදුණා. ඒ දෙවියා දැන් උත්තර දෙවියා දැන් තව තිසාවේ කිව්වා. එයා අතින් දුන්නා, සකසලා දුන්නා, හොයලා බලලා දුන්නා. දැක්කද වින්වතුනේ මේ පින්වල වෙනස්කම්? ඉතින් ස්වාමීනි ඔබ වහන්සේ ගිහිල්ලා අපේ ජනපදේ කියන්න මිනිසුන්ට මගේ විස්තරය. මේ මිනිසුන්ට පින් කළා මං ළඟට එන්න කියන්න කිව්වා. ඉතින් ගවම්පති මහරහතන් වහන්සේ මිනිසුන්ට කිව්වා මෙන්න මේ වගේ දෙවි කෙනෙක් මුණ ගැහුණා මෙහෙම විස්තරයක් කිව්වා කියලා. මිනිසුත් හරි ආසාවට පින් කළා. ඒ ඔක්කොම ගිහිල්ලා අර ශේරිස්සක විමානේ ඉපදුණා. දැන් බොහෝ පිරිසක් ශේරිස්සක විමානේ. ඉතින් ඔන්න ওই කාලේ තමයි එක්තරා වෙළඳ පිරිසක් අංගමගද රාජ්‍යවල මේ වෙළඳාමේ යද්දි කාන්තාරේ අතරමං වුණා. එහෙත් යනවා මෙහෙත් යනවා අතරමං වෙලා යන්න යන්න ගහක් කොළක් පේන්නේ නැහැ, වතුර නැහැ. එතකොට ඒ කාන්තාරේක අතරමං වෙච්ච අයව බේරගන්න ගුණවත් අය විසමුනි දිව්‍ය රාජයා සීරිෂක දිවියන්ට සිම්පතිය. මෙයා බල සම්පන්න කෙනෙක්. සීරිෂක කියන්නේ සිම්පතිය. ඔය ඉන්දෝ සෝමෝ වරුණෝච භාරද්වාජෝ ඒ නම් ටික කියනකොට සෙම්පති දිවුරු අතර එකක් තමයි අතෝ සීරිසකෝ සහ සීරිසක දිවියා. එයාව පත් කළා කාන්තාරයේ ඉන්න අය බේරගන්න. පින්වතුනි කාන්තාරයේ කියලා කියන්නේ අරාබි රටවල් වලට. අරාබි රටවල් සහිත ඒ වාලුකා තීරයේ ඉන්දියාවේ ඉහළින් පටන් ගත්ත හිමාලයේ යහපැත්තේ කෙළවරෙන් පටන්ගෙන ඒ කාන්තා තීරයේ අරාබි රටවල් ඔක්කොමයි තියෙන්නේ කාන්තාරයේ. ඒ සියලු ප්‍රදේශවල ඉන්න අයව බේරගන්න සද්ධාවන්ත අය, ගුණවන්ත අය වෙසමුණි දිවි රාජයා පත් කරපු සෙම්පතිය තමයි සීරිස්සක. ඒතකොට අරාබි රටවල කුවේට්, කටාර්, ඩුබායි ඔය වගේ රටවල් වල ඉන්න මේ පින්වතුන් ඉන්නවා නම් ඔබ නිතර පින්දිය යුතු දෙවි කෙනෙක් තමයි සීරිස්සක දෙවියන්. ඒ කියන්නේ මේ ප්‍රදේශයක මේ වෙසමුණි දිවි රාජයා පත් කරලා අදටත් ඉන්නවා සේරිසක දෙවියන්. ඉතින් ඒ නිසා ඒ සේරිසක දෙවියෝ ඒ විමා ඒ ඒ ප්‍රදේශවල ඉන්න ශ්‍රද්ධාවන්තයෝ රකිනවා. ඉතින් බලන්න පින්වතුනි දැන් මේ පිටරටවල ඉන්න පින්වතුන් මේ විස්තර දන්නේ නැණේ. ඊට පස්සේ මොකද වුනේ? දැන් බලන්න මන් දවසක් ඉඳින් මේ 100 කෙනෙක් මට ඇහුණා මේ මොකද මේ ශාන්ති කර්ම දෙන්න 100 කෙනෙක් ඉන්නේ. කරි දානයක් හරි මොන හරි බාර ගන්න මං ඉඳ ආරණ්‍යයකට දවසක් ආවා. ඉතින් එයාට කවුරු හරි මේ අරාබි රටක ඉඳලා කෝල් එකක් ආවේ වෙලාවේ. ඉතින් මට ඇහුණා එයා මොනවද කියලා එකපාරම මට ඇහුණා අල්ලා දෙයන්ට දුවේ පඳුරක් ගැට ගහපන් කියනවා. ඊට පස්සේ මට මේක නොහුරු නිසා මං ඒ කෝල් එකෙන් පස්සේ මං ඇහුවා තාත්තා මොකක්ද අර කිව්වේ? නෑ සහාඳුරනේ මේ එයා ඉන්නේ මේ පිටරටක සේවය කරන්නේ මේ අරාබි. ඉතින් මේ කෙල්ලට කරදරයක් ලු මේ හිතේට සැනසෙල්ලක් නැලු ප්‍රශ්නලු. ඉතින් මංගෙන් විසඳුමක් ඇහුවා ආන්දරණේ මං සමන් දෙයියන්න පොරුගෙට ගන්න කියන්නද කතරගම දෙයියන්න කියන්නද මම දන්නේ නැහැ. ඒ රටවල් මුස්ලිම් රටවල්නේ මං කිව්වා අල්ලා දෙයියන්න පොරුගක් ගෙට ගන්න කියලා කිව්වා. ඉතින් මටත් ඒ වෙලාවේ තේරුමක් නැහැ මං හිනා වෙලා ගියා. නමුත් දැන් තේරෙනවානේ මේවා කියවගෙන යනකොට ඒ රටවල් වල ඉන්න බුදුරජාණන් වහන්සේ සරණ ගිය ශ්‍රාවකයන්ට උදව් කරන දෙවි කෙනෙක් ඒ රටවල් වලත් ඉන්නවා. ඒ තමයි සීරිසක දෙවියෝ. ඒ නිසා සීරිසක දෙවියන් පින් දෙන්න කරදර වැඩි වෙනකොට තෙරුවන් වන්දනා කරලා පිරිත් කියලා සීරිසක දෙවියන් පින් දීලා ආරක්ෂාව ඉල්ලන්නේ. ඒක වරද්දක් නෙමෙයි. ඉතින් ඒ නිසා ඒකට මේ කතාව හොඳට ඉගෙන ගන්න. ඉතින් අර වෙළඳ කණ්ඩායමක් යනකොට අර කාන්තාරේ අතරමං වුණා. අතරමං වෙලා වතුර නැතු එහෙම යනකොට යම් හේතුවක් නිසා, ඒ හේතුව මේකේ අවසානයේ තියෙනවා. යම් හේතුවක් නිසා ඔවුන් ඉදිරියේ විශාල දිව්‍ය විමානයක් එක්ක සේරිසක දෙවියෝ පහළ වුණා. මහාරි රූප තියෙන විශාල උද්‍යානයක් එක්ක සියලු දෙවියන් සහිතව ඒ සේරිසක දෙවියන් පහළ වුණා. පහළ වුණාට පස්සේ ඒකේ මෙහෙම විමානවත් පේතවත් පටන් ගන්න. සේරිසක දිව්‍ය පුත්‍රයා ඒ වෙනඳුන්ගේ එක්වීම යම් තැනක සිදු වුණා. ඒක අහන්න ඔවුන් විසින් පවසන ලද මේ සුභාසිත කතාව සියලු දෙනාම අහගෙන ඉන්න. ශේතව්‍යනුවර පායාස කියලා රජ කෙනෙක් හිටියා. එයා තමයි භූමාත දෙවියන් අතර ඉපදිලා මේ විමානේ සතුටින් ඉන්නේ. අමනුෂ්‍යයන්ගේ වාසස්ථානයේ තියෙන සැකසහිත වනාන්තරේ, ඒ කියන්නේ කාන්තාරේ, අල්ප කැම බීම ඇති, ජලය නැති මේ කාන්තාරේ වැලි කතරේ මේ මිනිසුන්ට මොකද වෙලා තියෙන්නේ? මේ වැලි කතරේ පළතුරු නැහැ, ඇල වර්ග නැහැ, ගින්දරට ඕන දෙයක් නැහැ, කැම බීම් නැහැ. මෙහි මොනවත් නැහැ. පොළොව රත් වෙලා දරුණු රත්වීගේ පසොයි වැලි තියෙන්නේ. මේ වගේ ඉන්නේ පාංශු පිසාචයෝ. සංසාරේ කර්ම ගෙවන පාංශු පිසාචයෝ, පෙරේතයෝ මේ වැලි ගොඩවල් වල ඉන්නේ. උඹලා මොකද මේ අතරමං වෙලා? උඹලට මොකද්ද වෙලා තියෙන්නේ? මේ භූමිවල භූමි ඉරිසිවරුන්ගෙන් සාපලත් භූමි වගේ කිසි සැනසෙල්ලක් නැහැ. ඉතින් කියනවා උඹලා මොනවා දෙයක් කැමති වෙලාද මෙහෙට ආවේ? හිතුවක්කාරකමට දාවි. බයක් නැද්ද? නැත්තම් සිහි මුලා වෙලාද? එහෙම නැත්තම් පාර වැරදුනාද? අර වෙනඳ කණ්ඩායමේ අය කියනවා දිව්‍ය පුත්‍රය, අපි මේ ගල් කරුව අංගමගද රටේ බඩු මුට්ටු පුරවගෙන සින්දු සෝවීර කියන දේශයට අපි මේ යන්නේ වෙනදාමේ කීයක් හරි හොයාගන්න. ඉතින් ගොනුන්ට කරුණාවෙන් කියලා ඉක්මනට විවේකී දෙන්න ඕන කියලා වේගෙන් කාන්තාරේ තරණය කරන්න ආවා. අවසානයේ අපි අතර මං වුණා. අපේ ගමන යන්න බැරි වුණා. පාර වැරදුනා. අන්ධයන් වගේ ආකුල වුණා. ඉතින් අපිට මොකද්ද කරන්න කියලා කිසිම සිතිවිල්ලක් නැතුව මේ ඔළුව විකාර වෙලා ඉන්නේ. දිව්‍ය පුත්‍රය, අපි මේ වගේ දෙයක් කලින් දැකලා නැහැ. පුදුම විමානයක් නේ මේක. අපිට දැන් පණ ආවා වගේ ඔබ දැක්කට පස්සේ. අපිට පුදුම සතුටක් ආවා, අපිට පිහිට වෙන්න කවුරු හරි ඉන්නවා කියලා. ඊට පස්සේ කියනවා මිනිසුනේ මුහුදෙන් එතරත් මේ වගේ වැලි කතරේ වීවැල් බැඳගෙන යන මාර්ගවලත්, කණු හිටවල යන මාර්ගවලත්, ගංගා, ඒ කියන්නේ යන එන පාර තීරණය කරන්න ඒ කාන්තාර වලින් යද්දි තැනින් තැන කණු හිටව හිටව මාර්ග සලකුණු දීලා තමයි යන්නේ වෙලෙන්දු. ඊට පස්සේ මේ විදියට මිනිස්සු යනවා. ඒ මිනිස්සු මේ වගේ යද්දින් අපි දැකලා තියෙනවා. ඒ වගේම අපි කවදාවත් දැකලා නැහැ මේ වගේ දිව්‍ය විමානයක්. ඉතින් කියනවා මේ වෙන රජවරු මිනිස්සු කවුරු හරි කවුරුත් දැක්කොත් ඔබගෙන් අහන ප්‍රශ්නය තමයි ඔබ කවුද? මොකද්ද? ඔබ මොන පිනක් කළාද මේ වගේ ඉන්නේ කියලා. දිව්‍ය කුමාරය, ඔබ වගේ කෙනෙක් අපි දැකලත් නැහැ. මේ ඔබ කවුරු වගේ කෙනෙක්ද? ඊට පස්සේ කියනවා ඔයාලා වෙළඳාම යන අයනේ. ඉතින් ඔයාලා ওই රාජ්‍යවල යනකොට මිනිස්සු මොනවද වැඩිපුර කතා කරන්නේ? දැන් දිව්‍ය එකපාරම එහෙම ඇහුවා. ඊට පස්සේ ඊළඟට ওই රාජ්‍යවල යනකොට ඔයාලා වෙළඳාම යනකොට මොනවද ලස්සන දේවල් දැකලා තියෙන්නේ? වෙළෙන්දු කිව්වා අනේ අපි ජීවිතේ දැක්ක ලස්සනම දේ තමයි මේ දිව්‍ය විමානේ. අපි මේ හැම තැනම වෙළඳාම යන අය මේ තරම් දෙයක් නම් දැකලා නැහැ කිව්වා. කියන්න මේ බලන්න ආකාශයේ පැන් පොකුණු තියෙනවා, ගස් කොළන් තියෙනවා, නෙළුම් තියෙනවා, දෙවිවරු ඉන්නවා, සුවඳ පැතිරෙනවා, මැණික් තියෙනවා, ඊට පස්සේ ලස්සන මැණික් කණු තියෙනවා, විමාන තියෙනවා, වේදිකා තියෙනවා, රත්තරන් දේවල් තියෙනවා, හරි ලස්සනයි කියලා ගාථා ගණනාවකින් දිව්‍ය විමානය විස්තර කරනවා. ඊට පස්සේ කියනවා ඇත්තටම මොකද්ද මේවා කළේ? එහෙම නැත්නම් මේවා ඉබේ පහළ වුණාද? කවුරු හරි ඔබට දුන්නාද? නැත්නම් પરම්පරාවෙන් තියෙන විමානද මේවා? ඊට පස්සේ ඒකට උත්තර දෙනවා දෙවියා. ඒ කාලේ මං කොසල් ජනපදයේ රජ කළේ. මං ප්‍රසිද්ධ වුණේ පායාසි කියලා. පින්පව්වල විපාක නැහැ කියන දෘෂ්ටිය හිටියා. මං ලෝභ කෙනෙක් වෙලා හිටියා. පාපි කෙනෙක් වෙලා හිටියේ. මරණින් මතු කිසිවක් නැහැ කියන උච්ඡේදවාදීෙක් වෙලා හිටියේ. කුමාර කශ්‍යප නමින් ශ්‍රමණයන් වහන්සේ නමක් හිටියා. උන්වහන්සේ බහුසුතයි, විචිත්‍ර ධර්ම කතිකයි, උදාරයි. උන්වහන්සේ මට ධර්ම කතාව වදාලා එදා තමයි මගේ දෘෂ්ටිය දෘෂ්ටි හුල් විසි උනේ, ගැලුණේ. ඉතින් මම උන්වහන්සේගේ ධර්ම කතාව අහලා උපාසකෙක් බවට පත් වුණා. සත්තු මැරීමෙන් වෙන් වුණා. ලෝකයෙන් නුදුන් දේ ගැනීම අත්හැරියා. මත්පැන් බිවේ නැ, බොරු කිවේ නැ. තම බිරිඳකින් විතරක් සතුටු වුණා. ඕක තමයි මං කරගත්ත පින මනුස්ස ලෝකේ. මෙච්චර දිව්‍ය විමානයක් ලබන්න. ඒක තමයි මගේ බඹසර, ඒක තමයි පුරුදු කරලා ගත පුණ්‍ය විපාකය. තමන් විසින් කරගත්තු අලාමක පුණ්‍ය කර්මය නිසා මේ දිව්‍ය විමානය මට පහළ වුණේ. බලන්න තෙරුවන් සරණ ගිහිල්ලා පන්සිල් පද පහර එකපු නිසා දිව්‍ය විමානය. මේක කලින් දේශනාවක ඔබට මතකද? අම්බසක්කර ප්‍රේතවද්දුවේ අපායේ දොරටු ඇහෙන්නේ තුනුරුවන් සරණයි පංචශීලය නිසා කියලා විස්තර කළා. දැන් බලන්න දිව්‍ය ලෝකෙ මෙච්චර පව කරපු කෙනාට දෙවියන් අතර දිව්‍ය විමාන පහළ වුණේ තුනුරුවන් සරණයි පංචශීලය නිසා. දැන් තේරෙනවද නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස කියලා, බුද්ධං සරණං ධම්මං සරණං සංඝං සරණං ගච්ඡාමි කියලා ဒුතියම්පි තතියම්පි වශයෙන් පංචශීල පද පහ සමාදන් වෙනකොට අපායේ දොරටු ඇහෙනවා, දිව්‍ය ලෝකයේ විමං පහළ වෙනවා. තව ඉදිරියට විස්තර කරන යාමට සමහිත නිවන උපද්දවන්නේ ওই කාරණාවෙන්. එතකොට බුදුරජාණන් වහන්සේ, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයාගේ මූලිකම තැන විදිහට තුනුරුවන් සරණයි පංචශීලයයි දුන්නේ හේතුවක් නැතුව නෙවෙයි. දැන්වත් ඔබ තෙරුවන් සරණ ගිහිල්ලා පංචශීල ගන්න එකේ අර්ථය තේරුම් ගන්න. දැන්වත් තේරුම් ගන්න. මේක නිකන් ගිරව් වගේ කියාගෙන යන එකක් නෙවෙයි. මේකේ පුදුම අර්ථයක් තියෙනවා. මේ තෙරුවන් සරණ ගිහිල්ලා පංචශීල ගන්න එකේ අපිට උදේ හවස කී ගමනක් ඇහෙනවද? ශ්‍රද්ධා රූප වාණියෙන් බණ අහනකොට උදේ ඉඳලා හැන්දෑව හැම බණකම පංචශීල ගන්නවා. වෙන මේ ධර්ම දේශනාවලදී හැම වෙලාවෙම පංචශීල ගන්නවා. ඉතින් අපිට ගාණක්වත් නැහැ. නමුත් ඒ වගේ තියෙන ආනුභාවයේ දෙස බලන්න. මේ පායාසිරා මේ දෙවියාට මේ විමානේ පහළ වුණේ තෙරුවන් සරණ ගිය නිසායි, පංචශීල රැකපු නිසායි. ප්‍රඥාවන්ත මිනිසුන් කියලා තියෙන දේ ඇත්තක්මයි. මේ පඬිතයන්ගේ වචනේ වෙනස් වෙන්නේ නැහැ. පින් කරගත්තු කෙනා යම් තැනක යනවා නම් ගිය තැන සැප සම්පත් ලබනවා. අකුසල් කළ පුජ්‍යලයා යම් තැනක යනවා නම් ඒ ගිය තැන ශෝක වැළපීම් ලැබෙනවා. වද වේදනා ලැබෙනවා. බන්ධන ලැබෙනවා. අයහපත ලැබෙනවා. කවදාවත් අපාදුකින් නිදහස් වෙන්නේ නැහැ. ඒ මොහොතේ දැන් ඔහොම කතා කරගෙන ඉන්නකොට අර දිව්‍ය විමානයේ ඇතුලේ කලබලයක් ඇති වුණා. අර දෙවියගේ මෝන මැල වුණා, අනිත් දෙවිවරු කලබල වුණා. ඊට පස්සේ දැන් මේක අර මිනිසුන්ට පේනවා. මිනිස්සු ඇහුවා මේ අනේ ඇයි මේ ඔබ මේ දෙවිවරු කලබල වුනේ? මොකක් නිසාද කියලා ඇහුවා. අනේ ඊට පස්සේ අර සේරිසක දෙවිය කියනවා, පායාසි රාජන් දෙවිය කියනවා, අනේ දැන් මේ මහරි ගහකින් මල් පෙත්තක් වැටුණා. ඉතින් මල් පෙත්තක් වැටුණාට මේ දෙවිවරු ඔච්චර කලබල වෙන්නේ ඇයි කියලා ඇහුවා. පින්වත් දරුවනි, මේ තියෙන මහරි රුක් වනය, මේ වනේ දිව්‍ය සුගන්ධය හමනවා. දිවාරය දෙකේම අන්ධකාරය නැති කරලා ආලෝකය ලබා දෙන්නේ මේ විමානේ. අවුරුදු 100කට වතාවක් මේ මහරි රුක් වලින් එක එක මල් පෙත්ත ගානේ ගැලවිලා වැටෙනවා. එතකොට තමයි දැනගන්නේ මම මේ දිව්‍ය ලෝකෙට ඇවිල්ලා මිනිස් ආයුෂ වලින් අවුරුදු 100ක් වෙනවා කියලා. ඒ කියන්නේ පින්වතුනි, දිව්‍ය මනුස්ස ලෝකෙන් ඇවිල්ලා ඒ ඇයට අවුරුදු 100ක් වෙනවා කියලා මනුස්ස අවුරුදු දැනගන්නේ අර මල් පෙත්තක් වැටුණොත්. එතකොට ඇත්තනම දැන් බලාගෙන යනකොට මේ සිද්ධිය වෙලා තියෙන්නේ පායාසි දිවියන් ඉපදිලා අවුරුදු 100කට පස්සේ. ඊට පස්සේ ඉතින් මට මේ විමානේ ඉඳ තියෙන අවුරුදු 500ක් විතරයි. මං ඒක දන්නවා. ආයුෂත් පිනත් එතකොට පිරිහිලා යනවා. අන්න ඒ ගැනයි මගේ හිතේ ගොඩක් ශෝකේ තියෙන්නේ. දැන් අපේ මිනිසුන්ගේ කේස් පැහෙනවා, දත් වැටෙනවා, මේ ආයස පිරිහිලා අපේ දැන් කාල ඉවරයි කියලා මිනිස්සු එහෙම මොකුත් නැහෙනි. ඒ ගැන හිතන්නේවත් නැහෙනි. දැන් මේ දෙවිවරු හිතනවා මේ ඔක්කොම දැන් පිරිහිලා අතෑරලා යන්න වෙනවනේ කියලා. පින්වත් දිව්‍ය පුත්‍රය, මේ වගේ කිසි දෙයකට සමාන කරන්න බැරි බොහෝ සැප සම්පත් තියෙන මේ වගේ දිව්‍ය විමානයක ඉඳලත් ওই මල් පෙත්තක් වැටෙනවා කියලා ඇයි ඔහෙලා කලබල වෙන්නේ ওই දෙවිවරු? ඉතින් ඒ නිසා ඔබ ගොඩාක් සතුට විඳිනවානේ, සතුටෙන් ඉන්න කියලා. දැන් අර මේ මිනිස්සු දෙවියන්ට බණ කියනවා ඔය දෙවිවරු සතුටෙන් ඉන්න කියලා. මම දෙවිවරු එකට සතුට වුණා. පින්වත් දරුවනි, මා කෙරෙහි යහපත් හැඟීමෙන්මයි නුඹලා ප්‍රිය වචනෙන් මට ආවාද කළේ. මාත් නුඹලාව ආරක්ෂා කරනවා. යම් තැනකට යන්න කැමති නම් සුවසේ එතනට අරන් යන්න පුළුවන් කිව්වා. මේ විමානයෙන් අපිට පුළුවන්කෝ ඔයාලා කැමති තැනට ගිහින් දාන්න. ඊට පස්සේ කිව්වා අනේ අපි බලාපොරොත්තු වෙන්නේ සින්දු සෝවීර කියන භූමියට ගිහිල්ලා හොඳට වෙනදාම් කරගන්න. අපිට එහෙ යන්න තිබ්බොත් ඇති කිව්වා. අපි ගිහිල්ලා සේරිස්සක කියලා ඔබට ලොකු පූජාවක් තියනනම් කිව්වා. අනේ ඔය සේරිස්සක පූජාව කරන්න එපා. දැන් ඔය කියන යමක් ඇද්ද ඒ දේ ඒ විදිහටම සිද්ධ වෙවි. පෞකම් අත්හැරින්ද ධර්මානුකූලව ජීවත් වෙන්න ඒ ඇති. ඔන්න බලන්න මේ සෙම්පති දෙවරු එයාලගේ නමින් පූජාවල් තියනවට කැමති නෑ. එයාලා කැමති මිනිස්සු පව් කරන්නේ නැතු ඉන්නකට. ධර්මානුකූල වෙන එකට. එයාලගේ දැන් මේ අද කාලේ කොහමද භූතේ ප්‍රේතේ කාවේසු වුණාට පස්සේ මගේ නමින් පූජාවක් තියන්න මගේ නමින් දේවාලයක් හදන්න කොච්චර දේවල් කරනවද නේ? ඊට පස්සේ මේ වෙළඳ ඊට පස්සේ කිව්වා මේ වෙළඳ පිරිස අතරේ එක්තරා උපාසකයෙක් ඉන්නවා. ඔහු බහුසුතයි, සිල්වත්, ශ්‍රද්ධාවන්තයි, ත්‍යාග සම්පන්නයි, සුපේසල කෙනෙක්, විචක්ෂණ බුද්ධියක් තියෙනවා. ප්‍රීතිමත්සිතින් ඉන්න නුවණ තියෙන උපාසකයෙක්. ඔහු දන දන බොරු කියන කෙනෙක් නොවේ. සතුම් මැරීමට හිතන කෙනෙක් නොවේ. සමගි සම්පන්න වුණ අය වෙන් කිරීමට කේලම් කියන කෙනෙක් නෙවේ. නුවණින් යුක්තව කතා කරනවා. යහපර්ධේ කතා කරනවා. බලන්න අර කාන්තාරයට ආපු හැම කෙනෙක්ගෙම හිත අර දෙවියන්ට බලන්න පුළුවන්. ඒ නිසා ඒකයි මං කියෝ සේරිස්සක දෙවියා අදටත් ඉන්නවා අරාබි රටවල් වල කාන්තාර විමානේ. ඔය ලංකාවෙන් ගිහිල්ලා ඉන්නවාද යම් තාක් මිනිස්සු සහ ඒ රටවල් වල හැම කෙනාගෙම හිත බලන්න පුළුවන්. ඒකට ඔබ අවංකයි නම් ඔබ ගැන දන්නවා දෙවියෝ. ඔබ වංචනිකයි නම් ඔබ සතකපට මායාන ඒකත් දෙවරු දන්නවා. මේ බලන්න අහම්බෙන් ආපු මිනිසුන්ගේ කිව්වා ඔයාලගේ අතර ඉන්න එක්කෙනෙක් මෙන්න මෙහෙම ශ්‍රද්ධාවන්ත කෙනෙක් බුදුන් දහම් සඟුන් සරණ ගියේ වැඩිහිටියන්ට ගරු කරන කීකරු විනීත පව් නොකරන අදි ශීලයක් තියෙන මව්පියන්ට උපස්ථාන කරන කෙනෙක් කිව්වා මේ අම්මයි තාත්තට උපස්ථාන කරන්න ඕන නිසා ඔය කර මේ ඔයාලත් එක්ක ඇවිල්ලා ඉන්නේ ඔය අම්මයි තාත්තයි නැති වෙච්ච දවසක එයා මහාන වෙනවා කිව්වා. එකදී සත්පුරුෂයා ඊට පස්සේ අවංක සටකපිට මායා නැති කෙනෙක් ඔයාලගේ අතර ඉන්නවා. එයා නිසා තමයි කිව්වා ඒ උපාසක පින්වතා හිටපු නිසා තමයි මං නොබලා ඉදිරියට ආවේ කියනවා. ඕන මං කිව්වේ සේරිස්සක දිරියන් ඉවේ ආවේ ඒ විමානයේට විමානේ අරන් ඒ මිනිස් ඉදිරියේ මේ මිනිස්යා නිසා. කියනවා ඒ නිසා වෙනදෙනි ධර්මයයි දකින්න ඕන. ඒ උපාසක පින්වතා නැතුව නොබලා මේ ගමන ආවා නම් ආකූල වෙච්ච අන්දයන් වගේ මේ මරු කතරේ කරදරයට පත් වෙලා උඹලා මැරිලම යනවා. බලන්නකව සත්පුරුෂ ඇසුර අපි මේ දිව්‍ය විමානයෙන් ආවේ උපාසකතුමා නිසා කිව්වා. ඉතින් කියනවා දිව්‍ය පුත්‍රයේ කවුද මේ උපාසකතුමා කවුද මෙතන ඉන්නේ? බලන්නේ මේ ඒ කට්ටියවත් දන්නේ නැහැ. ඔතන කෙනෙක් ඉන්නවා. එයා කරණ වෑමියෙක් බාබරුන් නැ කෙනෙක්. එයාගේ නම සම්භව. එයා තමයි කොස්සෙන් පනාවෙන් ජීවත් වෙන්නේ. එයා තමයි උපාසකතුමා. එයාව හඳුනා ගන්න. එයා කංකරුවේ. එයා බොහොම තැම්පත් කෙනෙක්. එයාව පහත් කොට හිතන්න එපා. ඉත දැක්කද? එයා බාබර කෙනෙක්. දුප්පත් නෙමෙයි. එයා නිසා මුළු මිනිස්සුම බේරුණේ. පින්වත් දිව්‍ය පුත්‍රයා අපි දන්නවා ඔය කාගෙනද කිව්වේ කියලා. නමුත් එයා ඔය ආකාර කෙනෙක් කියලා අපි දැනන් හිටියේ නෑනේ. මිනිස්සු දන්නේ නැති වුණාට ගුණවත් මිනිස්සු ගැන, දිවුරු දන්නා ගුණවත් මිනිස්සු ගැන. ඒ නිසා ඔබගේ ගුණවත්කමට මිනිස්සුන්ගෙන් ලකුණු ඕනේ නෑ පින්වත්නි. ඔබගේ යම් ගුණවත්කමක් තියෙනවා නම්, ඔබගේ යහපත් බවක් තියෙනවා නම්, ඔබව දිවුරු දන්නවා. ඒ ඇති. මේ හිස් මිනිස් ලෝකෙන් අපිට කුමටද ප්‍රශංසා? ඒ ඇති. ඒ නිසා අවංකව පුළුවන් විදිහට ඉන්න, අදවස් සතුටින් ඉන්න ඔයාලා තේරුම් ගන්න පුළුවන් කවුරු හරි මේ ලෝක ධාතුවේ ඉන්නවා කියලා. ගොඩාක් අයට දුක තියෙනවනි මාව තේරුම් ගන්න කෙනෙක් නැහැ කියලා. මේ දෙවුරු හරි දන්නවා. මේ බලන්න එකට යද්දී තමන්ගේ කණ්ඩායමේ ඉන්න කෙනාගේ චරිතය දන්නේ. ඉතින් කියනවා ඔය බාලමාලු ඔක්කොම එන්න මේ විමානයේට. අපි ගිහින් දානවා මේ උපාසකතුමා නිසා අපි ඔක්කොම කරන්නේ. අර මිනිස්සු ඔක්කොම අර උපාසකතුමා ඉදිරියේ තියාගෙන අපි එනවා කියලා රොත්තට අර විමානයේට ඇතුල් වුණා. ඊට පස්සේ ඒ සියලු දෙනාම අර උපාසක මහත්තයා තිරුවන් සරණ ගිය උපාසකවරු බවට ඒ සියලු දෙනාම පත් වුණා. මේ පින් කැමති වුණා. ඊට පස්සේ ඒ කට්ටිය මත්පැන් බිවේ නැහැ. හොඳට මේ වෙළඳාම ගිහිලා හොඳට වෙළඳාම් කරගෙන කරදරයක් නැතුව තමන්ගේ ගෙවල් වලට ආවා. ඊට පස්සේ හැබැයි ওই ගමනේ එදා ඉඳලා එනකල්ම පන්සිල් කැඩුවේ නැහැ. එදා ඉඳලා එනකල්ම පන්සිල් කැඩුවේ නැහැ. ඊට පස්සේ ගෙවල් වලට ඇවිල්ලා සතුටු වෙලා අඹ දරුවන්ට ධනිය දීලා ඔක්කොම සේරිස්සක කියලා පූජාවක් කළා. ඊට පස්සේ මා සේරිස්සක කියලා මහා උත්සවයක් කළා. සේරිස්සක කියන්නේ මහරි වෘක්ෂයට. ඔවුන් සේරිස්සක කියලා පිරිවෙනකුත් හැදුවා. ඔන්න ওই විදිහට සත්පුරුෂයන්ගේ ඇසුර ලැබුණාම මහා යහපතක් වෙනවා. දහම් ගුණ ඇති උතුමන්ගේ ඇසුර ලැබුණාම මහා යහපතක් වෙනවා. එකම එක උපාසක පින්වතෙක් නිසා සියලු සත්වයන්ටම සැප සැලසුණා. කොහොමද තෙරුවන් සරණ යෑම? කොහොමද පන්සිල් රකින්න කියලා අනුභවය? වැලි කතරක ගියත් බේරෙනවා. ඈතක හිටියත් බේරෙනවා. තෙරුවන් සරණ යන්න පින්වත්නි, රකින්න පංචශීල. ගුණධර්ම ඇති කරගන්න. හදවතේ බුදුරජාන් වහන්සේ වඩා හින්දව ගන්න. ඒ නිසා ඔයාලා ගමන් බිමන් යනකොට මේ කාරණාවෙන් තේරුම් ගන්න. දැන් ඔය ගමන් ගියාම බස් කැඩෙනවා, වාහන කැඩෙනවා, ඇක්සිඩන්ට් වෙනවා. කරදර වලට ලක් වෙනවනේ. පින්වතුනි ඔය ශිරී පාද යන්නේවා, වට වන්දනාව යන්නේවා, දඹදිව යන්නේවා. ඔය ගමන් වලදී ඔය ගමනට එකතු කරගන්න හොඳ ගුණවත් කෙනෙක්. තෙරුවන් සරණ ගිය පන්සිල් කඩන්නේ නැති අහිංසක ආච්චි කෙනෙක් 100 කෙනෙක් ඔබේ ගමේ ඇති ගුණවත්. ඒ වගේ කෙනෙක් එකතු කරගන්න. හොඳට වතපිරිත කියාගෙන හොඳට සීල් රැකලා මිනිසුන්ට කරදරයක් නැතිව ජීවත් වෙන අය ඉන්නවනේ ගමේ. සල්ලි ඕනේ, සල්ලි නැතුව ගෙනියන්න. සමහර එයාල නිසා ඔයාලගේ ජීවිතෙත් බේරෙනවා. ඒවා මිලෙන් කියන්න බෑ. ඒ නිසා වන්දනාව කියනකොට ඒ වගේ ගුණවත් මිනිස්සු එකතු කරගන්න වන්දනාව. නොමිලේ ගෙන්නගෙන යන්න. ගමේ ඉන්න ගුණවත් අය දානයක් දෙද්දී ගෙන්නගෙන යන්න. ඉතින් ගමන් බිමන් යද්දී ගෙන්නගෙන යන්න. ඉතින් ඒ වගේ උතුම් අය ගමනකට එකතු වුණාට පස්සේ ඒ ගමනටම බලපාන. ඒ වගේම තමයි උතුම් කෙනෙක් ඒ ගමනේ නැති වෙලා ඕකේ හිටියොත් මහා පෞකාරේ ඔක්කොටම කර්ම විපාක දෙන්න වෙනවා. ඒකයි කොල්ල කුරුට්ටෝ සින්දු කියා බීලා කයිය ගහගෙන නටනටා වස්වල යනවා, වාහනවල යනවා. කවුද උතන ඉන්න ගුණවතා? උතන කවුද ඉන්නේ? තෙරුවන් සරණ ගිය පන්සිල් රකින්න කෙනා. අනතුරුයිනේ ගමන් බිමන්. පොඩ්ඩක් කල්පනා කරන්න. අම්මලා වුණා දරුවෝ ගමනක් යනකොට පොඩ්ඩක් බලන්න ওই ගමනේ ඉන්නවද කියලා හොඳ එකේ. ඉතින් ඒ නිසා මේ බලන්න කාන්තාරයක ගිහිල්ලා අතරමං වෙන්නේ නැහැ ශ්‍රද්ධාවන්ත කෙනෙක් හිටපු නිසා. ඉතින් ඒ නිසා මේ කතාව වලින් ඒකයි තේරුම් ගන්න තියෙන්නේ මේ සීරිස්සක විමාන වත්වේ මේ පේතවත්වේ. මෙතන අර විමානයක් එක්ක ඉපදිච්ච නිසා තමයි ඒ මේ කියලා තියෙන්නේ. නමුත් අපි සසරේ බය ගැන කතා කරගෙන යන නිසා දැන් අපිට ඊළඟට තියෙන්නේ මේ නාන්දක පේතවත්වය. නාන්දක පේතවත්වය අපිට සම්පූර්ණ වැඩසටහනකින්ම කතා කරන්න වෙනවා. ඒ නිසා අපි සසරේ භයංකාරකමක් ගැන කතා කරන නිසා අපි හතරේ පස්වෙනි කතාව කතා කරගමු. උජ්ජු විමාන පේතවත්වය, උජ්ජු පේතවත්වය. මේකේ පුදුම සාගත එකක් මේක. මේ හතරේ පස්වෙනි කතාව මේ මුගලම් මහරහතන් වහන්සේට තමයි මේ ප්‍රේතයා මුණ ගැහුවේ. මුගලම් මහරහතන් වහන්සේ ගමනක් වඩිනකොට විරූපී කලන්තේ හැදිච්ච පෙරලෙන ලොකු ප්‍රේතෙක් කෑ ගහනවා පාරයින්. ඉතින් මුගලම් මහරහතන් වහන්සේ ඇහුවෝ. මුගලම් මහරහතන් වහන්සේ නිහඬව වැඩියා. ආය කෑ ගහනවා. ඊට පස්සේ ආ කියන්නේ ස්වාමීනි, මට මහා විශාල උක්වණයක් පහළ වෙලා තියෙනවා. මේක ලොකු පුණ්‍ය ඵලයක්. ඒ වුණාට බලන්නකෝ මගේ පාවිච්චියට ගන්න බෑ. මොන වගේ කර්ම විපාකයක්ද මට තේරෙන්නේ නෑ. මම මේ ගොඩාක් දුක් විඳිනවා. මම මේ පෙරේත ලෝකෙ ඉපදිලා බඩගින්නෙන් පිපාසයෙන් දැන් අවුරුදු ගාණක් කලන්තේ දදා මේ වැටි වැටි ඉන්නේ. උපන් දා ඉඳලා කාපු කෑම බීපු බීමක් නෑ. නමුත් මං ඉපදිලා ඉන්නේ උක්වණේක. මෝල් ගස් තරම් විශාල උග්ගස් තියෙනවා. පැණි වැක්කිරෙනවා. ඉතින් මම ඉන්නේ ඒකේ. ඉතින් මම උග්ගස් කන්න ඕන කියලා උග්ගස් ළඟට යනකොට ඒ උග්ගස් නැමිලා මට ගහනවා. ඒ උග්ගස් වල කොළ වලින් මගේ අතපය කැපෙනවා. මම බයේ දුවනවා. මට උග්ගහකට අත තියාගන්නවත් බෑ කිව්වා. නමුත් මං ඉපදෙලා ඉන්නේ උක් විමානයක. මට හිතෙනවා මොකක් හරි පිනක් කියලා. නමුත් මං බඩගින්නේ ඉන්නේ. පිපාසයෙන් ඉන්නේ. මේ ඇට සැකිල්ල විතරයි. මේ විරූපී අනේ ස්වාමීනි මට පිහිට වෙන්න. මම මොකද්ද කරගත්ත පාපේ? මේ මුගලම් මහරහතන් වහන්සේ කියා හිටිනවා. මේ දැන් මෙයා පෙරේතය ගොඩාක් විස්තර කියනවා. මම හොඳටම වෙහෙසටපත් වෙලා බිම ඇදගෙන වැටෙනවා. තද අවුෙන් රත් වුණු පොළොවේ මාළුවෙක් වගේ මං දඟලන්නේ. මං වැළපෙනකොට ඇස්වලින් කඳුළු ගලාගෙන එනවා. ස්වාමීනි මේ විපාකය මට ලැබුණේ මොන වගේ කර්මයක් නිසාද කියලා කියන්නේ. දැන් ඔන්න බලන්න මේ ප්‍රේත ලෝකයේ ස්වභාවය කියන්නේ අපි මීට කලින් දිව්‍ය විමානයක් ගැන කිව්වේ. එතකොට අපේ හිතේ මූණේ සතුට, කතාවේ සතුට එහෙම තිබ්බා. දැන් ප්‍රේත ලෝකයේ ගැන කියනකොට අපිත් මොකද්ද වෙලා යනවා? කියද්දී මෙහෙම වෙලා යනවා නම් දුක් විඳින අය කොහොම ඇතිද? මම පුදුමාකාර බඩගින්නකින් ඉන්නේ. මට කලන්තේ පිපාසයි. අධික පිපාසයකින් මම දුක් විඳිනවා. මිහිරි සැපයක් නැහැ. ස්වාමීනි, ඔය කරන කාරණේ ගැන යහන්නේ මට මේ උක්‍රස පාවිච්චි කරන්න බැරි ඇයි? මම කොහොමද මේ උක්පැණි කන්නේ කියලා ඇහුවා. ඊට පස්සේ මුගලන් මහරහතන් වහන්සේ මේ මොහොතේම මේ පෙරේතයාගේ සසර බැලුවා. බලලා කිව්වා, උඹ කරගත්ත පාපයක් බං. හැබැයි උඹට මේකෙන් ගැලවෙන්නත් පුළුවන් කමක් තියෙනවා. ඔය ඇත්ත පෙර ජීවිතේදී මිනිස් ලෝකේ ඉන්න කාලේ තමන්ගේ අතින් පව් කෙරෙලා තියෙනවා. මම දැන් ඔබට මේ විස්තරය කියලා දෙන්න. ඔබ ඒක අහලා මෙන්න මේ විදිහට දැනගන්න ඕන. ඔය ඇත්ත උක්දණ්ඩක් හපාපා ගියා ඒ කාලේ. මනුස්ස ලෝකේ ඉන්නකොට. එතකොට ඔබේ පිටිපස්සෙන් තව පුරුෂයෙක් ආවා. ඒ කියන්නේ පොඩි ළමයෙක් එක්ක මනුස්සෙක් ආවා පිටිපස්සේ. ඒ දැනට උක්‍රස්සේ ලබා ගන්න බොහොම කැමති වෙලා ඔබට කතා කළා. එතකොට ඔහුට කිසිම දෙයක් නොදී නොකියාම ගියා. මේ කියන්නේ පොඩි ළමයෙක් අතතරේක තාත්තේ මට උක්ගස් කන්න ආසයි. උක්ගස් කන්න ආසයි. අර මාමයි උගස් සැරන් යනවා කියලා. ඉතින් අර මිනිසයා කිව්වා, "නේ අයියේ මේ පොඩි එකා මේ උගස් ඉල්ලනවා දියන්කෝ බං" කියලා. ඇහුන්නේ නැහැ වගේ කියන්නේ. ඊට පස්සේ ඔබ මොකවත් නොකිය ඉන්නකොට ඔහු ඔබෙන් උක්දණ්ඩ ඉල්ලා හිටියා. ඊට පස්සේ බැරිම තැන ආර්ය පුත්‍රයා උක්දණ්ඩක් දෙන්න කියලා ඉල්ලුවා. ඊට පස්සේ උඹ එයාට උක්දණ්ඩ දුන්නේ පිටිපස්සට. මෙහෙම පිටිපස්සට විසිකකලා. ඒ කර්මේ තමයි උඹට විපාක දුන්නේ. දැන් ඉතින් പ്രേතය උඹත් පිටිපස්සෙම ගිහිල්ලා උක්ගස් කාපන්. එහෙම අරගෙන ඇතිතා කාපන්. එතකොට උඹගේ ඔය ජීවිතේට සතුටක් එයි. තුඩු පහට වෙයි. ඔද වැදුණු සිටින් ප්‍රමුදිතව ඉන්න පුළුවන් වෙයි. දුන්න විදිහටම කාපන් කියෝ. දැන් ඊට පස්සේ මේ പ്രേතය පිටිපස්සට ගිහිල්ලා මෙහෙම උක්ගස් මෙහෙම කැඩුවා. මෙන්න වදින්නේ හොඳට කඩාගෙන කෑවා. අවුරුදු ගානක පිපාසයේ සංසිඳුණා. අවුරුදු ගානක කුසගින්න සංසිඳුණා. ප්‍රේතයාට පුදුම සතුටුයි. ප්‍රේතයා එතනින්ම උග්ගස් කහ කඩාගෙන මුගලන් මහරහතන් වහන්සේ ගැන ළඟ දන ගහලා ඔබ වහන්සේ තමයි මාව බේරගත්තේ කියලා උග්ගහක් දුන්නා. ඉතින් මුගලන් මහරහතන් වහන්සේ ප්‍රේතයාට අනුකම්පා කළා. එතනින්ම ඒ වෙලාවෙ මෙතනින් අසුරුදහන් වෙලා ඒ ප්‍රේතයාට ඔක්කොම පේන විදිහට ඉරිදියක් කරලා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිලා බුදුරජාණන් වහන්සේටත් උක් කෑල්ලක් පූජා කළා. සංඝයාටත් දුන්නා. ඒ පින ප්‍රේතයාට අනුමෝදන් කළා. පුදුම සතුටී ප්‍රේතයාට. ඒ සතුටින්ම ජීවත් වෙලා එයාගේ ආයුෂ විරච්චිගම මැරිලා තෞතිසාව ඉපදිලා තියෙනවා. මේ බලන්න කර්ම. පින සහ පව. පින සහ පව. කර්ම විපාක. දෙන විදිහට දෙන දේ ලැබෙනවා. දෙන විදිහට දුන්න විදිහටමනේ හම්බ වුනේ. එහෙනම් පින්වතුනි, අපි මිනිස්සුෙකුට යමක් දෙනකොට hina වෙලා දෙන්න ලැබෙනකොටත් hina වෙලා ලැබෙයි. තුටු පුටු ගානක් දෙන්නේ, අකමැත්තෙන් නම් දෙන්නේ, තමන්ට ලැබෙනකොටත් තුටු පුටු ගා අකමැත්තෙන්ම ලැබෙයි. මෝණු එල්ලගත් අයගෙන්ම ලැබෙයි. hina වෙවි නොලැබෙයි. ඒ නිසා දානයක් බෙදුවත් හොඳට පුරවල හැඳ පුරවල දම් බෙදන්න. ලැබෙන කොටත් ලැබෙන්නේ මේ විදිහට. මේ ඇහැන්දින් ගස්සලා අගට පොඩ්ඩක් කරලා එහෙම දෙන මිනිස්සු ඉන්නවානේ. ලැබෙන කොටත් මේ මිනිස්සුන්ට තෝරලා අන්තිම සොච්චම හම්බ වෙනවා. මම මේ කියන්නේ මේ කර්මය ගැන මේ විස්තර කියවලා. ඉතින් මිනිස්සු ගොඩාක් මේ කර්ම විභාගය දන්නේ නැති නිසා මේ සසරේ ගොඩක් දුක් විඳිනවා පින්වත්නි. ඒ කර්ම විපාක වලින් බැට කනවා. දෙන විදිහටම ලැබෙන්නේ. ඉතින් ඒ නිසා මේ කර්ම විපාක વિશે ගැන තේරුම් ගන්න, හොඳ කළොත් හොඳ විපාක, නරක කළොත් නරක විපාක ලැබෙන බව. ඉතින් ඒ නිසා අර ඉස්සල්ලා ශීර්ෂක පේතවත්වයෙන් ගන්න තියෙන දේ තමයි, gedara කුණත් හොඳ ගුණවත් මිනිසෙක් හිටියොත් ඒ gedaraට යහපත. සමහර ගෙවල් වලට හරියනවා ඒ gedara අම්මා ගුණවත්, එක්කෝ තාත්තා ගුණවත්. ඒ අම්මගේ තාත්තගේ පින්බලයට gedara හොඳට රැඳිලා තියෙනවා ඒ පින්බලයට. යම් දවසක අම්මා හරි තාත්තා හරි නැති වෙච්ච ගමන් පින තියෙන කෙනා ඒ බෝම්බෙ ගැහුවා වගේ. ඒකට උදාහරණයක් ගත්තොත් අර පැණි වරක ගහට හෙනේ ගැහුවා වගේ. කෑලි වලට විසිරලා යනවා. ඊට පස්සේ සහෝදරයෝ අමනාප වෙනවා, ගෙවල් වලින් යනවා, මහ ගෙවල් වැහෙනවා. අර අම්මලා තාත්තලා ඉන්න කාලේ මේ ඔක්කොම එකට hina වෙලා සතුටෙන් හිටියේ ඒ ගෙදර පින තිබ්බේ අම්මගේ. මොකද තාත්තගේ. ඒ නිසා මේ කතාවේම තේරුම් ගන්න. ඒ නිසා ඔයාලට දැනෙනවා නම් අපේ ගෙදර රැකෙන්නේ අම්මා නිසා කියලා, තාත්තා නිසා කියලා. එහෙම නැත්නම් මේ පුතා මේ දුව නිසා කියලා. ඒ අයට ගරු කළා, ඒ අය රැකගන්න. මොකද එයාලගේ පැවැත්ම, එයාලගේ ජීවත් වීම ඔයාලගේ සැපයට බොහෝ උපකාරයි. අනේ පවුලක එක සත්පුරුෂයෙක් ඉන්නවා නම් ඒ ඇති. ගමක එක සත්පුරුෂයෙක් ඉන්නවා නම්. ඉතින් මේ මුළු ලංකාවටම එක සත්පුරුෂයෙක් ඉන්නවා. දැන් බලන්න පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නැමැති උතුම් සත්පුරුෂයා නිසානේ, ඒ සත්පුරුෂ උත්තමයන් වහන්සේ නිසානේ අපි ඔක්කොම සැනසෙන්නේ. මේ ලෝකෙටම මේ වගේ ධර්මයක් තියෙන්නේ. ඔක්කොම ව්‍යසන වලින් කැළඹිලා ඉන්න ලෝකෙ අපිට මේ ආශ්‍රේ බුදුබණ පදයක් අහන්න ලැබෙන්නේ ඒ නිසානේ. ඉතින් ඒ නිසා සත්පුරුෂයන්ගේ එකතු වීම නම් මහා යහපතක්. ඔබත් ආශා කරන්න කැමති වෙන්න සත්පුරුෂයන් ළඟ ඉපදෙන්න. ඔබත් කැමති වෙන්න ආශා කරන්න සත්පුරුෂය ඇසුරු කරන්න. ඔබත් කැමති වෙන්න ආශා කරන්න සත්පුරුෂයන්ගෙන් දහම් ආන්න. ඔබත් කැමති වෙන්න ආශා කරන්න පතන්න සත්පුරුෂයන්ගේ දහම අවබෝධ කරන්න. ඔබත් යම් උපතකට ආසයි නම් ඒ උපත මේ විදිහට හිතන්න. සත්පුරුෂයෝ යම් තැනකද මාගේ උපත එතන වේවා. මොකද මේ දුකෙන් නිදහස් කරවන්නේ සත්පුරුෂ ඇසුර නිසා. ඒ නිසා සත්පුරුෂ ඇසුර වේවා. ඒ වගේම කරන පොඩි පවත් අපේ ජීවිතේට එකතු වෙනවා, දන් දෙන විදිය බලපානවා. ඉතින් මේවා තේරුම් ගන්න, තෙරුවන් සරණ යන්න, ජීවිතේ වෙනස් කරගන්න, දහමෙන් සැනසෙන්න. ඒ සඳහා ඔබට භාග්‍ය ලැබේවා කියලා අපි සිත ප්‍රාර්ථනා කරනවා. Thank you.